ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සරණ ගිය අපේම භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන ඔබට අදගෙන ගන්න ලැබෙනවා. ඉතින් පින්වත්නි, අන් අයට ධර්මය අහන්න සලස්වන පින සුළු දෙයක් කියලා හිතන්න එපා. මහත්ඵලයි මානිසංසයි. මහත්ඵලයි මානිසංසයි. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අසිරිය කියන එක කියලා නිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ආශ්චර්ය කියලා නිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ලෝකේ ආශ්චර්ය කියලා යමක් තියෙනවාද? ඒ සියලු ආශ්චර්යයන්ගෙන් ආශ්චර්යයේ සම්පින්දේ තමයි භාග්‍යතුන් වහන්සේ. ආශ්චර්ය මනුස්සු ආශ්චර්යවත් මනුස්ස රත්නය. ඉතින් පුදුමේ ඒ ආශ්චර්ය සම්බුදු නොවී සිටියේදීම ප්‍රකට වුණා. බුදු කෙනෙක්ගේ ආශ්චර්ය ගැන කවර කතාද? බුද්ධත්වයට පත්වෙන්න කලින්ම හිතපු විදිහ, ක්‍රියා කරපු විදිහ, ප්‍රතිපදාව හඳුනා ගැනීම මහා ආශ්චර්යයක්. ගුරුවරයෙක් නැතුව, කියලා දෙන්න කෙනෙක් නැතුව, කිසිම හෝදුවාවක් නැතුව මේ ධර්මය අවබෝධ කළා කියලා යමක් ඇද්ද? ඒ කාන්තෙන් ආශ්චර්යයි. අද අපි කතා කරන්නේ ඒ වගේ පුදුම සහගත දෙයක්. මොකක්ද? අපි එක දේශනාවෙම ඉගෙන ගමු. මේ දේශනාවේ නම මහා සච්චක සූත්‍රය. චූල සච්චක සූත්‍රය අපි අහලා තියෙනවා ගොඩක්. මහා සච්චක සූත්‍රය අහන්න ලැබෙනවා අඩුයි. අපි අහලා බලමු මොකද්ද මේ කියලා. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ හිටියේ. භාග්‍යතුන් වහන්සේ සිවුරු පුරවගෙන, පාත්‍ර සිවුරු අරගෙන විශාලා මහනුවර පිණ්ඩපාතේ වඩින්න සූදානම් වුණා විතරයි. ඈතින් නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් වුණ නිගණ්ඨ පුත්‍ර සච්චක කියන මහා වාදියා අර කණු හෙල්ලෙන්න වාද කරන්න තරම් මේ කටකාර සච්චක ඈතින් එනවා. මේ දැක්ක අපේ ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කිය හිටිනවා, ස්වාමීනි, ආන නිගණ්ඨ පුත්‍ර සච්චක එනවා. ඔය පුජ්‍යලයා හොඳ කතාකාරයා, මහා පණ්ඩිතයා, බොහෝ ජනයා හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. ස්වාමීනි, ඒ වුණාට ඔය පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේගේ දොස් කියන්න කැමති කෙනෙක්, සද්ධර්මයේ දොස් කියන්න කැමති කෙනෙක්, සංගරුවනේ දොස් කියන්න කැමති කෙනෙක්. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඔය පුජ්‍යලයා කෙරෙහි අනුකම්පා කරලා මොහොතක් වැඩ හිටින්ද? දැන් පිණ්ඩපාතේ යන්න සූදානම් වුණා විතරයි. ඇත්තටම මේ මිනිසු පිළිගත් කටකාර චරිතයක් තුනුරුවන් කෙරෙහි අපහැදුනොත් ඉවරයි. එයා බොහෝ දෙන අපහදවනවා. තේරුණා නේද පින්වත්නි? මේ මිනිස්සෙකුට ලැබිච්ච හැකියාව අයහපැත්තට ගියොත් ඉවරයි. අයහපත් පැත්තට. ඒ වගේම හැකියාවක් තියෙන කෙනෙක් යහපත් පැත්තකට යමුනොත් ඒකත් විශාල ලාභයක්. ඉතින් ලෝකයේ කෙරෙහි කාරුණික වූ, මහා කරුණා නිධාන වූ, ආශ්චර්ය මනුස රත්නය වූ මගේ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් වැඩ හිටියා. ඊට පස්සේ ඔන්න සච්චක භාග්‍යතුන් වහන්සේ වැඩිනව දැකලා ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේ පැත්තකින් සච්චක ඉඳගෙන බුදුරජාණන් වහන්සේ අහනවා, බවක් ගෞතමයන් වහන්සේ, මං කිව්වේ දැන් මේ සච්චකගේ ලොකුවට කතාව, මහා ඉහලින් කතාව. ගෞතමයන් වහන්සේ, ඇතැන් සමන බ්‍රාහ්මණවරු ඉන්නවා, ඒ අය කාය භාවනාවෙන් යුක්තයි, නමුත් චිත්ත භාවනාවෙන් යුක්ත නෑ. බලන්න ඒ කාලේ මිනිස්සු කතා කරපු දේවල්. අද කාලේ මිනිස් සාමාන්‍ය මිනිසයන්ගේ විවාහරේ මේවා තියෙනවද? මේ යුග දෙකේ වෙනස දැන් තේරෙන්නේ නැද්ද? ඉතින් කියනවා සමහර සමන බ්‍රාහ්මණවරු කාය භාවනාවෙන් යුක්තයි, චිත්ත භාවනාවෙන් යුක්ත නැහැ. ස්වාමීනි, ඒගොල්ලන්ට ශාරීරික දුක් වේදනා ලැබෙනවා. බවක් ගෞතමයන් වහන්සේ, මේක සිද්ධ වෙච්ච දෙයක්. ශාරීරික දුක් වේදනා, පීඩා විඳිනකොට කලවා තද වෙනවා, පපුව පැලෙනවා, කටින් උණු ලේනවා, පිස්සු හැදෙනවා, සිහි විකල් වෙනවා, බවක් ගෞතමයන් වහන්සේ ඒ වෙලා ඔහුගේ සිත තියෙන්නේ කයට අනුවයි, කයේ වසගේට පත් වෙලා. ඇයි එහෙම වෙන්නේ? චිත්ත භාවනාව නැති නිසා. සිත දියුණු කරලනේ. එක එක කයට ලෙඩ රෝග පීඩා එනකොට පපුව පුපුරනවා, පිස්සු හැදෙනවා. ඒ වෙන්නේ ඒ කයට හිත එකතු වුණා. කායික භාවනාව කළාට චිත්ත භාවනාව කළා නැහැ කියලා මේක සත්‍යක කියන එක. ඇඟේ රෝගවලදී හිත විකල් වෙන්නේ කයෙන් භාවනා කළත් හිතෙන් භාවනා කරපු නැති නිසා කියලා සත්‍යක කිව්වා. කියනවා ගෞතමයන් වහන්සේ සමහර බ්‍රාහ්මණවරු ඉන්නවා චිත්ත භාවනාවේදී වාසය කරනවා, කාය භාවනාවේදී වාසය කරන්නේ නැහැ. එතකොට ඔවුන්ට මානසික පීඩා ලැබෙනවා. දැන් කයෙන් වෙන ඕන දෙයක් දැන් මෙයා ගණන් ගන්නෑ. නමුත් මානසික පීඩා ලැබෙනවා. ඒ මානසික පීඩා එනකොට මෙයාට ඒක දරා ගන්න බැරුව පිස්සු හැදෙනවා, හදවත පුපුරනවා. ඊට පස්සේ උණුලේ මේ කටින් පිට එනවා, සිහි විකල් වෙනවා. හේතුව මොකද? ඒ අය චිත්ත භාවනාව කළාට කාය භාවනාව නොකරපු නිසා. කයට එන දේවල් එයාට දැනුන්නේ නැහැ. නමුත් හිතට දුක ආපු ගමන් කයෙන් උණුලියක් කෙරෙනවා. හේතුව එයාම සිතේ භාවනාව කළාට කයේ භාවනාව කළා නැහැ. ඒකට හේතුව ඒකයි. මට හිතෙන්නේ ඔය ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේගේ ඔය ශ්‍රාවකයෝ ඔය ගස් මුල් වලට වෙලා බණ භාවනා කරනවා කියලා ඔය චිත්ත භාවනාව කරනවා, කාය භාවනාව කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා මේකෙන් අදහස් කළේ විසඳුමක් නැහැ කියලා. මෙයා මේකෙන් අදහස් කළේ විසඳුමක් නැහැ. දෙගොල්ලම එකයි කියන එක තමයි කිව්වේ. ඒ කිව්වේ අන්‍යාගමිකයොත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් එකයි වගේ කතාවක් මෙයා මේක අස්සෙන් කියන්නේ. මේ කාට වුණත් මොන භාවනාව කළත් මේ ඔක්කොම සිහි විකල් වෙලා යන චරිත තමයි කියලා මෙයා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් අග්ගිවිස්සන, භාග්‍යතුන් වහන්සේ මෙයාට සත්‍යක කියලා පාවිච්චි කරන්නේ මොකද? මෙයාගේ වංශේ ගිනි පුදන පිරිස නිසා ඒ ඇත්තන්ට කියන්නේ ගෝත්‍ර නාමයේ අග්ගිවිස්සන. අග්ගිවිස්සන ඔබ ඔය මොකද්ද ඔය කාය භාවනාව කියලා කිව්වේ මොකද්ද කියනකොට ආග්ගිවෙසන කියනවා සත්‍යක බවක් ගෞතමයන් වහන්සේ නන්දවච්ච කිස සංකිච්ච මක්කලි ගෝසාල කියන මේ ගොල්ලෝ නිර්වත් තපස් රකින්වන්නේ, ආචාර ධර්ම අත්හැරලා අතින් වළඳන්නේ. එන්න ස්වාමිනී කියුට එන්නේ නැහැ, යන්න ස්වාමිනී කියුට යන්නේ නැහැ. මේ වගේ අර දුෂ්කර ක්‍රියාවක් තියෙනවනේ. ඊට පස්සේ බල්ලෙක් ඉන්න තැන දෙන කෑම මෙයාලා කන්නේ නැහැ. ඊළඟට මෙයාලා මේ බත් පිඩකින් ඉන්නවා, එක බත් පිඩකින් දවස් හතක් ඉන්නවා. මහා දුෂ්කර ප්‍රතිපදා තියෙනවනේ කාලේ. ඕන්න ඕක තමයි කිව්ව කාය භාවනාව. බුදුරජාණන් වහන්සේ එකපාරම හෙව්වා අග්ගිවිස්සන, ඔය මේ ඔය ඔය ශරීරයට දැඩි දුක් දිදී ඔය විදිහට කරන ප්‍රතිපදාව ඔය තාපසෙන් හැමදාම කරනවද? ඉල්වසකවානේ නෑ මේ ගෞතමයන් වහන්සේ ඔහොම කරලා ටික කාලයකට පස්සේ හොඳට කනවා. කාලා හොඳට ඇඟ මහත් කරගෙන ඇඟේ තෙල් ගතිය ආවට පස්සේ ආයෙත් අරක කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අග්ගිවෙසන කලින් තිබුණ දුෂ්කර ක්‍රියාව අත්හැරලා පස්සේ කන බොන දේවල් දිහා බැලුවම ඔවුන්ගේ කාය භාවනාව විදිහට තියෙන්නේ මේ ඇඟ මහත් වෙන එකයි කෙට් වෙන එකයි විතරයි නේද කිව්වා. ඇඟ මහත් වෙනවා කාලෙකදී, කාලෙකදී කෙට් වෙනවා. ඒක තමයි යාලගේ භාවනාව. අග්ගිවෙසන හරි. දැන් චිත්ත භාවනාව කියුවේ මොකද්ද? දැන් අර ඉස්සෙල්ලා කිව්වනේ කාය භාවනාව, චිත්ත භාවනාව. දැන් චිත්ත භාවනාව, චිත්ත භාවනාව කියන්නේ මොකද්ද කියලා අහනකොට සත්‍යක නිහඬුණා. සත්‍යකට අර චිත්ත භාවනාව කියන එක විස්තර කරගන්න බෑ. බුදුරජාන් වහන්සේ කියනවා සත්‍යකට පින්වත් අග්ගිවෙසන ඔබ දැන් කාය භාවනාව කියලා එකක් කිව්වා. ඒක ආර්ය විනය තුල කාය භාවනාව නෙවෙයි. අනික අග්ගිවෙසන ඔබ කාය භාවනාව දන්නේත් නැහැ. චිත්ත භාවනාව දන්නේ නැහැ කියන එක ගැන කවර කතාවක්. ඒ නිසා අග්ගිවෙසන කැමැතිද කාය භාවනාවයි චිත්ත භාවනාවයි කියන එක මං විස්තර කරලා දුන්නොත් අහන්න කැමතිද? මේ භාග්‍යතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ මට කියලා දෙන්න මං අහනවා. ඒ කාලේ මිනිස්සු හරි විවෘතයි. හරි විවෘතයි මිනිස්සු. යමක් ඉගෙන ගන්න කැමති. ඊට පස්සේ මෙහෙනම් හොඳයි මට කියලා දෙන්නකෝ. භාග්‍යතුන් වහන්සේ වදාලා අග්ගිවෙසන නොදියුණ කයකුයි නොදියුණ සිතකුයි ඇති කෙනෙක් වෙන්නේ කොහොමද? කියන්නේ හිත වඩන්නේ නැතුව, හිත දියුණු කරන්නේත් නැතුව, කය දියුණු කරන්නේත් නැතුව ඉන්නේ කොහොමද? අග්ගිවෙසන අශෘතව ප්‍රතඥේකුට, ඒ කියන්නේ මේ ජීවිතය අවබෝධ කරන ධර්මයක් අහලා ඊට අනුව හිතන්නේ නැති කෙනාට තමයි අශෘතව ප්‍රතඥයා කියන්නේ. ජීවිතය අවබෝධ වෙන ධර්මය අහලා ඊට අනුව ජීවිතය ගත කරන්නේ නැහැ. අසෘතව ප්‍රතඥයෝ හැම තැනම ඉන්නේ. මෙයාට උපදිනවා සැප වේදනාවක්. ඒ සැප වේදනාව ඉපදුනාට පස්සේ ඒ ස්පර්ශ සැපයට මෙයා සරාගී වෙනවා. හිතේ රාගෙත් එක මොහු වෙනවා. කයට සැපක් ආපුම සැපසරාගී බවට පත් වෙනවා. ඔහුගේ සැප වේදනාව නැති වෙලා යනවා. ඔන්න සැපේ ආපු ගමන් රාගෙත් එක මුහු වෙලා දැන් මෙයා මේකෙන් ආස්වාදෙ විඳිනවා. මේක නැති වෙලා යනවා. හැම වෙලාවෙම සැප තියෙනක එක දිගට තියාගන්න බෑනේ. මේක නැති වෙනවා. නැති වෙනකොට හිතට දුක එනවා. හිතේ වේදනාවෙන් යුතු ස්පර්ශයක් ලැබෙනවා. එතකොට ඔහු ශෝක කරනවා, කලන්තය හදා ගන්නවා, වැළපෙනවා, පපුවේ අත් ගහ ගන්නවා, සිහි විකල් වෙනවා. හරිනේ. මනුස්සයන්ට තියෙන්නේ කයට සැපක් එනකොට ශා කියලා විඳිනවා. හිතට දුකක් එනකොට වැළපෙනවා. පින්වත් අග්ගිවෙසන ඔහුට ලැබුණේ සැප වේදනාව ඔහුගේ සිත යට කරගෙන ගියේ කය දියුණු කරපු නැති නිසා, නොදියුණු කයක් තිබ්බ නිසා. දුක් වේදනා වෙනකොට හිත යට කරගෙන ගියේ නොදියුණු හිතක් තිබ්බ නිසා. මේක පුදුම සාගත දෙයක්. මේ ලස්සන වචන දෙකක් තියෙනවා. ඒ තමයි සැපේ යාල්ලන්නේ කායානුපසාව නැති නිසා. දුකට හිත යට වෙන්නේ චිත්තානුපසනාව නැති නිසා. ඊට පස්සේ දේශනා කරනවා පින්වත් අග්ගිවෙසන යම් කෙනෙකුට ওই දෙපැත්තෙම වේදනා ලැබෙද්දී, ඒ කියන්නේ නොවැඩුණ කය ඇති නිසා සැප වේදනාව සිත යට කර ගැනීමක්, නොවැඩුණ සිත නිසා දුක් වේදනාව සිත යට කර ගැනීමක් ඇද්ද? පින්වත් අග්ගිවෙසන අභාවිත කයක් තියෙනවා, අභාවිත සිතක් තියෙනවා කියන්නේ ඔකට. සැප වේදනාවට හිත යට කිරීමෙන් තේරෙන්නේ යාගේ කය කායානුපස්සනාවක් නැහැ. දුක් වේදනාවට හිත යට වෙනවා කියන එකෙන් තේරෙන්නේ යාගේ චිත්තානුපස්සනාව නැහැ. මිසක්කාර කන බොන දේවල් එක්ක නෙවෙයි. අග්ගිවෙසන දියුණු කරපු කය, වඩපු කයක්, වඩපු හිතක් තියෙනවා කියලා කියන්නේ සෘතවත් ආර්ය ශ්‍රාවකයාටත් සැප වේදනා එනවා. ඒ සෘතවත් ආර්ය ශ්‍රාවකයාට සැප වේදනාව එද්දී සැප වේදනාව විඳිනකොට ඒකට සරාගී වෙන්නේ නැහැ. ඒ සැප ගැන සරාගී බවට පත් වෙන්නේ. ඔහුගේ ඒ සැප වේදනාව නිරුද්ධ වෙලා යනවා. සැප වේදනාව නැති වෙලා දුක් වේදනාව උපදිනවා. ඔහු ඒ දුක් වේදනාව විඳිනකොට ශෝක වෙන්නේ, කලන්ත හදාගන්නේ, වැළපෙන්නේ, පපුවට අත් ගන්නෙ, සිහි විකල් කරගන්නේ. ඒකට හේතුව අග්ගිවෙසන උපන් සැප වේදනාව ඔහුගේ සිත යට කරන්නේ නැති ඔහුගේ කය දියුණු නිසා. ඒ කියන්නේ කායानुපස්සනාව යට තියෙනවා. උපන් වේදනාවෙන් ඔහුගේ සිත යට කරන්නේ නැති දියුණු කරපු සිතක් තියෙන කෙනා. මේ දෙපැත්තෙන්ම උපදින වේදනා, ඒ කියන්නේ කයට සැපක් එද්දී ඒ සැපට යට වෙන්නේ නැත්තේ, හිතට දුකක් එද්දී ඒ දුකට හිත යට වෙන්නේ නැත්තේ කයේ භාවනාව, සිතේ භාවනාව තියෙන නිසා. ඔන්න ඔය විදිහට භාවිත කාය, භාවිත චිත්ත කියන දෙක තේරුම් ගන්න කිව්වා. බවක් ගෞතමයන් වහන්සේ මම බොහෝ පැහැදුනා. බවක් ගෞතමයන් වහන්සේට දියුණු කරපු කයකුත් තියෙනවා, දියුණු කරපු හිතකුත් තියෙනවා. මේ මිනිස්සේ ඇත්තටම පැහැදුනා. අරක කියනකටම තේරුණ මේ කණ බොනයවත් එක්ක නෙමෙයි තියෙන්නේ මේක කියලා. එක පාරම හිතුනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සුසැඳි නෙත් සඟලේ කොනකව රෝම කූපයකව දුකක් නැති මගේ බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා හිතුන ඔබ වහන්සේට නම් භාවිත කාය තියෙනවා, භාවිත චිත්ත තියෙනවා. බුදුරජාණන් වහන්සේ අදාලා ඒකාන්තයෙන් අග්ගිවෙසෙන ඔබ විසින් කරුණු බලවත්වගෙන කියන්නේ ඔක හොඳටම හිතලම ඔබ කිව්වා භාග්‍යතුන් වහන්සේට භාවිත කයක් තියෙනවා, භාවිත සිතක් තියෙනවා කියලා. මම ඔබට කියන්නම් පින්වත් අග්ගිවෙසෙන, නමුත් මම මේ ගැන ඔබට කියන්න කැමතියි පින්වත් අග්ගිවෙසෙන, මම යම් දවසක කිස්රැවුල් කපා කසාවත් ඇඳගෙන ගිහිගෙයින් නික්මිලා මේ පැවිදි ජීවිතයට පත් වුණාද, එදා ඉඳලා සැප වේදනාවක් විසින් මගේ සිත යටපත් කිරීමක් හෝ දුක් වේදනාවක් විසින් මගේ සිත යටපත් කිරීමක් හෝ සිද්ධ වුණේ නැහැ. ආශ්චර්යයි. සම්බුදු කෙනෙක් ගැන කවර කතාද? සිද්ධහත් කුමාරයා කිස් කපලා මංගල කඩුවෙන් කසාවත දරාගත් මොහොතේ ඉඳලා සැපෙන් හිත යට වුණෙත් නැහැ, දුකෙන් හිත යට වුණෙත් නැහැ. පුදුමයි, පුදුම සහගතයි. අභිනිෂ්ක්‍රමණය කරන්නේම ශ්‍රුතවත් මහා ආර්යෝත්තමයන් වහන්සේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා නැහැ, කියන්න කෙනෙක් නැහැ, කුසල් අකුසල් ගැන කියන්න කෙනෙක් නැහැ, කාය භාවනා චිත්ත භාවනා ගැන කියන්න කෙනෙක් නැතුව කේසරවුල් බා කසාවත් දරාගත්තේ යම් දවසකද, එදා ඉඳලා සැපෙන් හිත යට වුණෙත් නැහැ, දුකෙන් හිත යට වුණෙත් නැහැ. පුදුම සහගතයි. අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ මේ බෝධිසත්ව කාලයක් ගැන කියන්නේ පුදුම සහගතයි. පහදින්න කියන්නේ ඒකයි. අපේ හිත කොච්චර සැපේට යට වෙනවද, අපේ හිත කොච්චර දුකට යට වෙනවද. සැපේදී සරාගී වීමත් දුකේදී ශෝක කිරීමත් හැර අපේ ජීවිතේ මොනවද පින්වත්නි තිබුණේ? අපේ ජීවිතේ දිහා බලන්න, ඔබගේ ජීවිතේ දිහා බලන්න. සැපට ආස්වාද වෙනවා, දුකට ශෝක කරනවා. ඊට පස්සේ අග්ගිවෙසෙන කියනවා, සච්චක කියනවා, එහෙමනම් සැපකට හිත එවාගේ ආස්වාදයකට යන්නේත් නැතුව දුකකට වැළපීමක් ශෝකයක් එන්නේත් නැතුව ඔය අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කරපු කාලේ සමන බෞද්ධ ගෞතමයන්ගේ සම්බුද්ධත්වයට කලින් ඒ කාලේ ඔබ වහන්සේට එහෙම ලොකු සැපක් ඇති වුණේ නැද්ද? ලොකු දුකක් ඇති වුණේ නැද්ද? මං හිතන්නේ සැප සිත යට කරන සැප සිත යට කරන දුක ඔබ වහන්සේට ලැබෙන්න නැතු ඇති. පින්වත් අග්ගිවෙසෙන සත්‍යකට කියනවා පින්වත් අග්ගිවෙසෙන මොකද නැත්තේ? පින්වත් අග්ගිවෙසෙන මං සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් සම්මා සම්බුදු නොවි බෝධිසත්ව කාලේ මගේ හිතට අදහසක් ආවා gedara indala nam meka karanna ba kiyala. ගී ජීවිතේ බොහෝ බාධා සහිතයි, පිරිපුම් බඹසරකින් ආකාශයේ වගේ නිදහස නිර්වුල් ඒ උතුම් පැවිද්ද මට වටිනවා කියලා මං අම්මා තාත්තා අඬද්දී, ඥාතීන් අඬද්දී, කඳුළු සලද්දී මං කිසරවුල් බාන පැවිදුණ කෙනෙක්. පැවිදුණාට පස්සේ මං කිං කුසල ගවීසි, කුසල් කියන්නේ කුමක්ද කියලා මන් සොයාගෙන ගියා. ආලාර කාලාම ළඟට ගිහිල්ලා මං ඒ ධර්මයේ හැසිරුණා. ආලාර කාලාම මාහට කියලා දුන්න ආකින්චඤ්ඤායතන සමාධිය ගැන මම මොහොතින් ඒ සමාධිය ඇල්ලුවා. ඊට පස්සේ ආලාර කාලාමගෙන් ඇහුවා මං ඔච්චරයිද දන්නේ? අනේ ඕ ඔච්චරයි දන්නේ. මම මේක අවබෝධ කළා කියන දාලාන කාරාම කිව්වා අපි දෙන්නගේම දැනුම සමානයි, අපි මේ පිරිස හදාගෙන යමු කියලා. මං හෙව්වේ පිරිස නෙවෙයි, ජාති ජරා මරණ වලින් නිදහස් වෙන තියා අමා නිවන. මා සිවූදේ මෙතන නැති නිසා අග්‍යවිසෙන මං එතන අත්තැරිය. උද්ධක රාම පුත්‍ර මුණගැහුණ. රාමපුත්‍ර උද්ධකට ඒ රාමයෝ සමවැදුන් නේව සංඥා නාසඥා එතන සමාධී කියල තිබුණා. මං ඒ නේව සංඥා නාසඥා සමාධීට සමවැදුනා. රාමපුත්‍ර උද්ධක නේව සංඥා නාසඥා එතන සමාධී සමවැදල හිටියේ නෑ. තාත්ත තමයි සමවැදුන. රාමපුත්‍ර උද්ධක කිව්වා, අපි තාත්ත සමවැදුන සමාධීට ඔබවහන්සේ සමවැදිනවා. ඔබවහන්සේ අපි ගුරුවරයා කියලා. මම ගුරුවරයෙක් හොයාගෙන ගිය තැන ඔහු මගේ ශිෂ්‍යයා වෙලා මාව ගුරු තනතුරේ තිබ්බා. මම හැබැයි ඒව හොයාගෙන ගිය කෙනෙක් නෙවෙයි. නිවන සොයාගෙන ගිය කෙනෙක්. මං එතනත් අත්හැරිය. පින්වත් අග්ගිවේසන, මං ඒ විදිහට නිවන සොයාගෙන යද්දී මට හිතුණා මොනවද මේ කුසල්, මේ නිවන පිණිස පුරුදු කරගත යුතු මේ කුසල ධර්මයෝ, ඒ කියන්නේ ගුණ ධර්මයෝ, නිවන පිණිස පුරුදු කරගත් යුතු දේවල් කුමක්ද කියලා සොයාගෙන යද්දී මම මගධ ජනපදයේ උරු වේලාවේ සේනානි ගමට ගියා. සීතල නීරංජරා නදියේ ගලා බහින සුදු වැලි තිබෙන, ඈත නිල්වන් වනරද තිබෙන ඒ ප්‍රදේශෙ මං ඇවිදගෙන ගිය ප්‍රදේශවලින් අතිශයින් රමණීය, අතිශයින් සුන්දර ප්‍රදේශයක්. ඒ නිසා මට හිතුණා මෙතන හොඳයි භාවනා කරන්න, වීරිය කරන්න. මං එහෙම ඉඳලා මං ගොඩක් වීරිය කළා. එහෙම වීරිය කරනකොට හැබැයි මේ පුදුම දෙයක්, වීරිය කිරීමට කලින් තියෙනවා මේක සුදුසුම තැනක් කියලා මම හිතලා එතන නැවතුණා. භාවනා කරන්න සුදුසු තැන මෙතනමයි කියලා මං භාවනාවට වාඩි වෙච්ච ගමන්ම කවදාවත් අහලා නැති, කවුරුවත් කියලා දීපු නැති උපමා තුනක් මට වැටහුණා. වීරිය කරන්න කලින්ම භාවනාවට ඉඳගත් ගමන්ම උපමා තුනක් හිතට ආවා. ඒ තමයි වතුරේ වැටිලා තියෙන, වතුරේ යට තියෙන තෙත ලීයක් අරගෙන ගිනිගාන උත්තරාරණිය කියන ඒ ගිනිගාන දණ්ඩි මැෂින් එකේ තිත වතුර ඇතුලේ තියෙන ලීයක් ගන්න ගෑවට ගින්දර උපදින්නේ. ආන්නේ වගේ යම් යම් සමන බ්‍රාහ්මණවරු කාමයේ ඉඳගෙන කාම සැපේ විඳ විඳම නිවනක් හොයනවා. හිතිනුත් කාමයේ, ගතිනුත් කාමයේ. ඔවුන්ට නම් නිවන් දකින්න ලැබෙන්නේ. සමහර ලී තිනවා වතුරෙන් ගොඩට දාලා. හැබැයි තෙතයි. ඒකත් අරන් උත්තරාරණී දණ්ඩි ගෑවට ගින්දරෙන් නැහැ. හේතු එක වතුරෙන් උඩට දැම්මට ලීය තෙතයි. ඒ වගේ සමහර අය කයින් කාමයෙන් ඈත් වෙලා ඉන්නවා. හිතින් කාමයෙන් පතනවා. ක්ලේශ කාමයට එකතු වෙලා ඉන්නවා. ඔවුන්ටත් නිවන් දකින්න බැහැ. දියෙන් ගොඩට දැමු වියලි ලීයක් තියෙනවා. ඒ වියලි ලීය උත්තරාරණීය පිරිමන්දිනකොට එසැනින් ගින්දර උපදිනවා. ආන්නේ වගේ හේතුව මොකද? ඒක වතුරෙනුත් ගොඩට දාලා ඊළඟට තෙතත් නෑ වියලි. ආන්නේ වගේ හිත් කයනුත් කාමයෙන් ඈත් වෙලා නම්, සිතිනුත් කාමයෙන් ඈත් වෙලා නම් ඒකෙන සුදුසුයි මේ ප්‍රතිපදාවට. එතකොට භාවනාවට ඉඳගත්ත ගමන්ම ඔය කරුණු වැටහුණා කියන. ඉතින් මම කල්පනා කළා පින්වත් අග්ගිවිසන, මට හිතුණා මම මෙන්න මේ විදිහට ප්‍රධාන වීරිය කරන්න ඕන කියලා. දැන් අපි පසුගිය කාලේ ධර්ම දේශනාවලින් සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් දුෂ්කර ක්‍රියාව ගැන ඒ අවුරුදු 6 කොහොමද ගත කළේ කියලා එක එක ක්‍රමෙන් කියලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විස්තරේ එක ක්‍රමයක් තමයි විතර්ක දෙපැත්තකට දදා බලබලා ඉඳලා තියෙන්නේ. ඊළඟට අධික තීව්‍ර තපෝ වෘත, ඊළඟට කිසිම ක්ලේශයක් හිතේ හටගන්න නොදීම විතර්කය සංතහනය කිරීම, විතර්ක නැවැත්වීම. ඊළඟට දැන් මේ බලන්න දේශනා කරනවා ඒ අවුරුදු 6 ගත කර විදිහේ කියනවා. අග්ගිවේසන මට හිතුණා යටිතල්ලෙන් උඩු දත තද කරලා දිවෙන් තල්ල තද කරලා මගේ කුසල් සිතින් අකුසල් සිත පෙලන්ට ඕන බලවත්ව පෙලන්ට ඕන බලවත්ව තවන්ට ඕන කියලා එතුට පින්වත් අංගි වෙසෙන මං යටි දතින් උඩු දත තද කරගෙන හිට දිවෙන් තල්ල තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත පෙලනවා බලවත්ව පෙලනවා තදින් තවනවා පින්වත් අග්ගි වෙසෙන මං ඒ විදිහට යටි දතෙන් උඩු දත තද කරගෙන දිවෙන් තල්ල තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත පෙලනකොට තදින්ම පෙලනකොට තදින්ම තවනකොට මගේ කිහිලි වලින් දාඩිය වැගිරෙන්න පටන් ගත්තා. මට පුදුමයි මේ කාරණාව කියනකොට විතර්කයෝ හිතටින අකුසල් විතර්ක දුරු කරන ක්‍රම පහක් තියෙනවා. එකක් තමයි වෙන කුසල් සිතක් හිතන එක. ඒක හරි ගියේ නැත්තම් අකුසල් සිතේ ආදීනව හිතන එක. ඒකත් හරි ගියේ නැත්තම් අය අකුසල් සිතවිල හිතන්නේ නැතුව අරින එක. ඒකත් හරි ගියේ නැත්තම් අකුසල් සිතේ මුල මුලට සිහි කිරීම. ඒකත් හරි ගියේ නැත්තම් ඒ යටි දතෙන් උඩු දත තද කරගෙන මේ කරන වීර්යය. ක්‍රම පහක් තියෙනවා. මහා බෝසත්තු පස්වෙනි එකම තමයි ඉස්සරහම කරලා තියෙන්නේ. කිසිම සිතුවිල්ලකට එන්න දෙන්නේ නැතු. කිහිලි වලින් දාණිය දාන. අපේ හිතත් එක්ක මෙහෙම අපි කවදාවත් සටන් කරලා තියෙනවද? අපිට එන රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි, ඉරිසියා සිතුවිලි, එකට එක කිරීම සිතුවිලි, ප්‍රේම සිතුවිලි, බැඳීම සිතුවිලි, කාම සිතුවිලි මේවත් එක මෙහෙම නටන් කරලා තියෙනවද ජීවිතේට එක වතාවක්? අග්නිවෙසන මගේ හිතත් එක්ක මං සටන් කරනකොට කිහිලි වලින් දාඩිය දැම්මා. පින්වත් අග්නිවෙසන ඒ කාර්යයට මේ වගේ දෙයක් ඒ සටන කරනකොට බලවත් කෙනෙක් ගොඩාක් දුර්වල මිනිහෙක් හිසෙන් හරි කඳෙන් හරි අල්ලගෙන පෙළනවා නම් බලවත්ව පෙළනවා නම් බලවත්ව තවනවා නම් පින්වත් අග්නිවෙසන මමත් ඔය විදිහට තල්ල තද කරගෙන අකුසල් සිත් පෙළනකොට මගේ කිහිලි වලින් දාඩිය දාන්න ගත්තා. පටන් ගත්තු වීරිය ඒ විදිහටම තිබ්බා. හිත හැකිලුනේ නැහැ. සිහිය පීටලා මුලාවක් නැතුව තිබ්බා. නමුත් ඒ වගේ දුක් විඳගෙන බලවත්ව වඩන වීරියෙන් කයට පහර වදිනකොට මගේ කය වෙහෙසටපත් වෙලා ගියා. කය නොසන්සුන් වෙලා ගියා. පින්වත් අග්ගිවෙසන මට ওই විදිහේ බරපතල දුක් වේදනා විඳලා මේ දුක් වේදනාවෙන් මගේ හිත යට වුණේ. ඔහොම විඳලාත් මං ශෝක කළේ නැති කෙනෙක්. වැළපුණ නැති කෙනෙක්. අනේ කියලා කියපු නැති කෙනෙක්. ආශ්චර්යයි මගේ බුදුරජාණන්. පින්වත් අග්ගිවෙසන. එතකොට මට මෙහෙම හිතුණා. මම දැන් අප්‍රාණික ධානය වඩන්න ඕනේ. එහෙම කියලා අග්ගිවෙසන මං කටින්වත් නහයෙන්වත් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න නැතුව හිටියා. එතකොට පින්වත් අග්ගිවෙසන මගේ කටිනුත් නාසිනුත් ආශ්වාස ප්‍රාශ්වාස නොකර ඉන්නකොට කන්වලින් හුලම් පිට වෙද්දී මහා සද්දයක් කන්වලින් හුලම් ගියා. අපිට ඔය වෙලා තියෙනවා. ජීවිතේට එක දවසක් වෙලා තියෙනවා. ඒක හරියට කම්මල් කරුවෙක් මයින්හමකින් පිඹිනකොට එන සද්දේ වගේ කන් දෙකෙන් හුලම් ගියා කියනවා. මං ওই විදිහට කටිනුන් නාසිනු තුසුම හෙලීම නවත්තලා දැම්මට පස්සේ මහා හුලං කණෙන් පිට වුණා. මගේ වීරිය ওই විදිහටම තිබ්බා. ওই විදිහට දුක් විඳිද්දී ওই විදිහට කයට පහර වදිද්දී කයට මහන්සිය දැනෙද්දී කයේ සංසිඳීම නැති වෙද්දී පින්වත් අග්ගිවෙසන ඔය දුකින්වත් මගේ හිත පෙළුන්නේ නැහැ. අයියෝ කියලා හිතුණා. සෝක කළේ නෑ. දුකක් කියලා හිතේ නෑ. ඒ හිතේ ඒ දුකින් කය හිත පෙළුන්නේ. ජීවිතේ හිට කළා තියෙනවද අපි? හිතලවත් තියෙනවද? පුළුවන් දේවල්ද අපිට? මේ විනාඩියක් උසු මෙහෙරුණොත් මැරෙයි කියලා හිතෙනවනේ. විනාඩියක් උසු මෙහෙරුණොත් මැරෙයි කියලා හිතන්නේ හිත සෝක කරානේ. මහා බෝධිහත්ව සෝක. හිත යට උන්නේ. පින්වත් අග්ගිවෙසන මට හිතුණා තව දුරටත් අප්‍රාණික ධ්‍යානෙ වඩනවා කියලා. අග්ගිවෙසන ආශ්වාස ප්‍රාශ්වාසය නවත්තලා මම නැවැත්තුවා කටිනුත් තුළන් යනක වැලක්වා නායනුත් වැලක්වා කණනුත් වැලක්වා කොහොම කලාද කොහොම කලාද මං කටින් නාසයෙන් කංවලින් ආශවාස ප්‍රාශවාස වලක් වලා අග්‍යවේසන මං ඔය විදියට ඉන්නකුට මගේ වාතය කිපිලා හිස් මුදුන පෙළන්න ගත්තා. හරියට අග්‍යවේසන ශක්තිමත් පුරුසි තිවුණු උලක් කරන් ඔළුවට ගාගෙන ගාගෙන යන්න. ඒ වගේ තමයි කටිනුත් නාසේනුත් කංවලින් තුළන් ගන්න නැතුව පිට කරන්න නැතුව තියෙනකොට මයි කය විදිට බලවත්ව පෙරනවා. ඒත් අග්‍යවේසන මගේ හිත යට වන්නේ සෝක කළේ නෑ. අයෝ කියල හිතුන්නේ අනේ කියල හිතුන්නේ කෙන්දිරිලි නෑ. අග්‍යවේසන එතකට මට හිතුන්න මන් තවදුරටත් අපරාණික දිහන්න වටන කියල පින්වත් අග්‍යවේසන කටිනුත් නාසිනුත් කංවලිනු තාශවාස ප්‍රාශ්වාස වලක් කළ හිට ඉන්නකොට මං පුදුමාකාරවිදී මට ඔළුව කැක්කුමක් කටගත්තා. පින්වත් අග්‍යවේසන ඒක මේ වගේ දෙයක්. ශක්තිමත් මිනිසෙක් ලොකු ලනුවක් කරගෙන ඔළුවට තදට හිරවෙන්ඩ ඔතලා තද කරනවාගේ ඔළුවට ඔතලා තද්ද කරගෙන දෙපැත්තෙන් අදිනවාගේ ලොකූ වේදනාවක් හිස්ස පුරණ වේදනාවකා. ඒ කය ඔය විදිහට විඳවත්දී හිතට සෝකයාවේ නෑ. හිත යටුන් අග්‍යවේසන මට හිතුන තවත් දුරට අප්‍රාණික ධ්‍යානෙ වඩිනවා. කයනුත් නාසයනුත් කටිනුත් කංවලිනුත් ආශ්වාස ප්‍රාශ්වාස වලක් කළ ඉන්නකොට බඩ ඇතුලේ වාතය කිපුණා. දැන් එකක් ඉවරුන්ට එකක් නෙමෙයි මේ ඔක්කොම එකට එනවා. බඩ ඇතුලේ වාතය කිපුණා. පින්වත් අග්‍යවේසන හරක් මරණ මිනිහෙ හරි ගෝලෙක් හරි තියුණු ආයුධයක් කරන් හරකගේ බඩ කපද්දී හරකට යම් වේදනාවක් දෙනවා කියලා හිතන් ඒවාගේ වේදනාවක් අග්‍යවේසන මට ආවා. මම වීරිය නතර කළේ නෑ. පටන් ගන්නකොට තිබ්බ වීරිය මැදක් තියෙන අවසානයේ. ඒ විදියට වීරිය කළ කය වෙහෙසෙද්දි පෙළෙද්දින්වත් මගේ හිත නම් යටවෙන්නේ නෑ. ශෝක කළේ නෑ. අනේ කියලා නෑ. කෙඳිරි ගාලා නෑ. සරණ යන්න පින්වතුනි මගේ බුදුරජාණන් ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්න මේ බෝධිසත්ව කාලේ අපි කොච්චර කේන්දිරි ගගා දෙන්නේ කොච්චර වැළපි වැළපි දෙන්නේ අනේ අනේ කිය කියා දෙන්නේ අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ අසිරිමත් ජීවිතයේ දෙස බලන්න. පින්වත් අග්‍යවේසන මට හිතුණා තවදුරටත් අප්‍රාණක ධ්‍යාන වඩන්න ඕන. තව එක දිගට ආය නතර කෙරෙලි නෑ. හුස්ම ගන්නෙ නෑ. කයෙන් හුස්ම ගන්න මේ ඇත්තු කෝටියකගේ කාය ශක්තිය තියෙන කෙනෙක් කළා මිසක් වෙන කෙනෙක් නම් මැරිලා වැටෙනවා මොහොතේ. කටිනුත් නාසයනුත් කංවලිනුත් හුස්ම ගන්නෙ නැතුකට එලන්න එතකොට පින්වත් අග්‍යවේසන මට ඇති වුණා මගේ කය පුදුම දාහයක් ගින්නක් දෙවිල්ලක්. ඒක හරියට ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ දුර්වල මිනිසෙක් අල්ලගෙන ගිහිල්ලා අඟුරු වලකට දානවා කියලා හිතන් රත් කරනවා කියලා හිතන් අඟුරු වලේ ආනේ වගේ මට ඉච්චර කායක දෙවිල්ලක් ආවා. ඒත් මගේ වීරිය මං අතහැරියේ නෑ. එක විදියටම හිත වීරිය සිහිය තිබ්බා. ශෝක කළේ නෑ. හිත යට වුන්නේ නෑ. අනේ කිව්වේ නෑ. කෙඳිරි ගෑවේ නෑ. පින්වත් අග්‍යවේසන එතකොට දිවිවරු මාව දැකලා මෙහෙම කිව්වා. අයියෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වෙනා. සමහර දිවිවරු කිව්වා නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වෙලා නෑ. දැන් තව චුට්ටකින් අපවත් වෙයි. ඊට පස්සේ තව දිවිවරු කිව්වා නෑ අපවත් වෙලා නෑ. ඔයි රහත් වෙලා වෙන්න ඇති කියල දෙවුරු කිව්වා. ඉතකට ඒ කියන්නේ ඒ බෝධිසත්වයන්ගේ ඒ ජීවිතේ මේ තියෙනවද නැද්ද කියලා දෙවි කෙනෙකුටවත් හිතන්න බෑ. ඊළඟට මේ මනුස්සෙද්ද කියලා දෙවි කෙනෙකුටවත් හිතන්න බෑ. දෙවිවරු හිතුවා මේ රහත් වෙලා එක්කෝ. ඒ ලෝකේ මනුස්සයෙකුට හිතන්න බැහැ මොකද්ද මේ කියලා. ඒකේ ස්වභාවයට කියන්න තියෙන අප්‍රාණක ධ්‍යාන. අප්‍රාණක මේ කොහොමද මේවා කළේ? කවුද කියලා දුන්නේ? මේ අකුසල් තවනවා. මේ ලෝකේ මො කොහොමද අපි දන්නේ? දෙවි කෙනෙකු දෙවියෙක්වත් දන්නේ. ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමයි බුදුරජාණන් වහන්සේ තමයි ඒ ස්වභාවයට නමක් දැම්මේ අප්‍රාණික ධ්‍යාන. කිසිම ලෝකෙ කිසිම යෝගියෙකුට කිසිම තාපසයෙකුට මෙවැනි තපසක් නැහැ. කරලා නැහැ. පින්වත් අග්ගිවෙස්සන මට ඊට පස්සේ හිතුණා මං සම්පූර්ණයෙන් ආහාර නවත්තනවා. එහෙම හිතනකොට දෙවිවරු කිව්වා ඔව් එහෙම බෑ, ආහාර නැවැත්තුවොත් අපි ඕජාව ඇතුළු කරනවා ශරීරයට. ඒක කල්පනා කළා එහෙමනම් මගේ උත්සාහය අසාර්ථකයි කියලා. මම හරි ආහාර ගන්නවා, ඕජාව ඇතුළු කරන්න එපා කියලා දෙවිවරු වළක්වලා මම ආහාර ටික ටික මිට ගාණි වගේ දානි ඉස්සලා ගත්තා. පස්සේ මුං ඇට වතුර, කොල්ලු වතුර, කඩල වතුර, මෑට වතුර වගේ ඔය වගේ දේවල් ගත්තා. ඉතින් මං ওই විදිහට ආහාර අඩු කළා ආහාර ඩිංගිත්තක් ගන්න පටන් ගන්නකොට මගේ ඇඟපත කෙට්ටු වෙන්න ගත්තා. අතපය ආසීතික කියන වැල්පුරුක් වගේ වුණා. කළු වැල්පුරුක් වගේ වුණා. ආහාර අඩුකමෙන් එහෙම වුණේ. මගේ තට්ටම ඔටුවෙකුගේ පා සටහන් වගේ වුණා. ආහාර අඩුකම නිසා එහෙම වුණේ. මගේ කොඳු ඇට පෙළිය වට්ටනාවලී කියන වැල් වගේ උස් පහත් වුණා ආහාර අඩු නිසා. දිරපු ශාලාවක වහලේ පරාල තියෙන එහාට මෙහාට උස් පහත් වෙලා ආන් ඒ වගේ වුණා ආහාර අඩු නිසා. පපුවේ ඇට ටික පෙනුනි කොච්චරද කියනවා නම් ඒ වගේ, අර මේ පාත් වෙච්ච යටලී වගේ. ඒ වගේ මගේ ඇස් ගැඹුරු ළිඳක තියෙන වතුර ඩිංගිත්තක් වගේ ඇස් යටට ගිහලා පෙනුනි. ඊට පස්සේ ඔක්කොමුණ ආහාර අඩුවෙන් ගත්ත නිසා හිසේ සම මැලවිලා රැලි වැටිලා අමුවෙන් කඩලා අවුවට වේදිලා දාපු මැලවිලා ගිය ලබු ගෙඩියක් වගේ වුණා ආහාර අඩුවෙන් ගත්ත නිසා. බඩේ හැම පිරිමදිනකොට කොඳු ඇට පෙළිය අහුණා. කොඳු ඇට පෙළිය පිරිමදිනකොට බඩේ හැම තමයි අතට අහුණේ. පින්වත් අග්ගිවෙසන ආහාර අඩු නිසා. එතකොට මං ඔහොම නැගිටිනකොට එතනම මං කැරකිල වැටුණා. වැසිකිලි කැසිකිලි කරනකොට වැටුණා. ආහාර අඩුවෙන් ගත්ත නිසා. ඇඟේ තියෙන රෝම කූප මාවීර කේස් ගැලවිලා වැටුණා ආහාර අඩු නිසා. මිනිස්සු කිව්වා ඕන දැන් සර්මන බවක් ගෞතම කළු වෙලා. කාටි කිව්වා නෑ ඔය රං මං පැහැවෙන්නේ නැති. කාටි කියනවා නෑ ඔය අඳුරු පැහැවෙන්නේ නැති. ඒ කියන්නේ බෝධිසත්වයන් ඇඟේ පාට මොකක්ද කියලා මිනිසුන් පත් හිතන්න බෑ. ඇඟේ පාටත් මොකක්ද වුණා? අග්ගිවෙසන මට හිතුණා අතීතේ යන් සමන බ්‍රාහ්මණේ හිතාමතා ශරීරයට දුක් දෙනවන මීට එහා දෙන්න දුකක් නෑ. අනාගතේ කෙනෙක් දුකක් දෙනවන ශරීරයට මීට එහා ශරීරයට දුකක් දෙන්න නෑ. වර්තමානයේ මහා තරම් මේ දීපු දුක තරම් දෙන්න දුකක් නැහැ. මෙහෙම ගිහිල්ලත් මට සත්‍ය අවබෝධ වුණේ මේ වෙනත් ක්‍රමයක් තියෙයි දෝ කියලා සිතූ සැනින් මට මතක් වුණා පුංචි කාලේ දඹරුක් සෙවණි වැඩු ආනාපානසති භාවනා. මේ නිවනට මඟ දෝ කියලා සිතනකොට එසැනින්ම හිතේ පිහිටියා මේ තමයි ඒකාන්තයෙන් නිවනට මාතකය ආනාපානසති. එතකොට මං ඒ භාවනාව මට කරන්න බෑ කය දුර්වල නිසා. මං පොඩ පොඩ ආහාර ගන්නකොට පස්වග භික්ෂුන් මාව අතහැරලා ගියා. ඒකාන්තයෙන් සම්බුදු වෙනවා කියලා ඇඟිල්ලක් උස්සපු කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයක් මාව අතහැරලා ගියා. පාර වැදුනා. ඊට පස්සේ මම හොඳට කය දැන් කයෙන් ආහාර නිසා කය ප්‍රකෘතිමත් වුණාට පස්සේ පළවෙනි ධ්‍යානෙ වැඩුවා විතක්ක විචාර ප්‍රීති සුඛ සහිත. මේ තරම් කිසිම කාමයකින් ලබන්න බැරි සැපයක් පළවෙනි ධ්‍යානෙන් ලබන්නේ. එවැනි සැප වේදනාවක් නිදිද්දිවත් අග්‍රවේශන මගේ හිත යට වුණේ. ශාකල හිතන්නේ පුතුමයි නැන්ද පින්වත්. ඊළඟට මම දෙවෙනි ධ්‍යානෙ වැඩුවා තුන්වෙනි ධ්‍යාන තව ඉදිරි ධ්‍යානවල කොච්චර සැපේද කිසිම දෙයකින් මගේ හිත යට වුණේ. මං එහෙම බලද්දී පින්වත් අග්ගිවේසන මට පෙර ජීවිත පෙනෙන ඥානෙ පහළ වුණා. පුබ්බේ නිවාසානුස්මති ඥානෙ කල්ප ගණන් සංවට විවට කල්ප ගණන් හැම දෙයක්ම පෙනෙද්දී ෂා කියලා ඒ ඥානෙ මුල් කරගෙනවත් මගේ හිත යට වුණේ. බුදු කෙනෙකුට වචනයක් කියනකොට කොච්චර සැලකිලිමත් වෙන්න ඕනිද? මෙච්චර විස්තරයක් කියන්නේ අග්ගිවේශන කිව්වා සත්‍යක කිව්වා ඔබ වහන්සේ හිත යට වෙන සැප දුක් විඳලා නැති වෙති කියලා. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්ය නැහැ කියලා මිනිස්සෙක් උන කෑ ගහගෙන ගියා පෞද්ගල දවසවල. ඒ වචනේ බරපතලකම. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. පින්වත් අග්ගිවේශන මට චුතිය උපත දකින ඥානෙ පහළ වුණා. සත්වය කර්මා රූප විපදින චුත වෙන හැටි හීන ප්‍රණීත දුකිති සුගතිවල ඒ ඥානෙ උපදනාවත් මගේ හිත යට වුණේ ඒ සැපෙන්. ඊට පස්සේ මගේ හිත නිකලෙස් වුණා. ඒ හිත නිකලෙස් වීමෙන්වත් මගේ හිත යට වුණේ. සමාධියක් නැති කෙනෙකුට සමාධියක් ඉපදුනාට පස්සේ කොච්චර මාර්ගඵල නොලැබූ කෙනෙක් මඟඵල ලබනකොට කොච්චර සැපද? මහා බෝධිසත්වය ලෝතර සම්බුදු බවට පැමිණලා හිත යටවන්නේ මේසා මහත් සැප වේදනාවකටවත් මගේ හිත යට කරලා දාන්න බැරි වුණා. පින්වත්ක් ගිවිසෙන පුදුම නැද්ද? පින්වත් අග්ගිවේශන නොයික් සිය ගණන් පිරිසට මම බණ කියලා තියෙනවා මට මතකයි. ඒත් එක එක්කෙනාට මං ගැන හිතෙන්නේ මෙහෙමයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔය බණ ටික වදාළේ මං වෙනුවෙන්මයි. බුදුරජාණන් වහන්සේ මටමයි ඔය බණ කිව්වේ කියලා හිතෙනවා. ඔක්කොටම හිතෙන්නේ එහෙම. පින්වත් අග්ගිවේශන ඔබ ඔය විදිහට දැනගන්න ඕනේ. ඔබ මේ විදිහට දැනගන්න තථාගතයන් වහන්සේ අනුන්ට අවබෝධය ඇති කර දීම පිණිසමයි දාම් දෙසන්නේ පිණිහිතුවන්නේ. පින්වත් අග්ගිවේශනේ ධර්මයේ දේශනා කරලා අවසන් වෙනවත් එක්කම මං කලින් හිටපු සමාධි නිමිත්තටම සිත ගන්නවා. ඒකෙම හිත පිහිටනවා, එකඟ කරනවා, සමාහිත කරනවා. මං ඔය විදිහට තමයි හැම තිස්සෙම ඉන්නේ සමාධියත් එක්ක. බණක් කියලා මිනිසුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙන්නේ. කරුණාවෙන් ධර්මයේ දේශනා කරනවා. බණ කියලා ඉවරිච්ච ගමන් පුරාණ සමාධියටම හිත ගන්න. ඒ නිසා කොහොමවත් හිත කුමකින් යට වෙන්නේ? කරුණාවෙන් අන් අයගේ අවබෝධයේ පිණසම අනේ මේ අය මේක වටහා ගනිත්වා කියන කරුණාවෙන් දහම් දේශන නිසාම අන් අයට හිතෙනවා මට මේ කියන්නේ. ඊට පස්සේ අග්ගිවේශන කියනවා සත්‍ය කියනවා අම්මෝ ඔබ වහන්සේ නම් සම්මා සම්බුදු කෙනෙක්ම තමයි. ඊට පස්සේ මෙයා දැන් මොකටද මෙයා මිත්‍යා දෘෂ්ටික මිනිස්යානේ. මෙයා එකපාරම ඔබ වහන්සේ දවල් නේම සැතපෙනවද? දැන් මේක ASCII අහක යන කතාවක් ආවා. ඔබ වහන්සේ නම් සම්මා සම්බුදු කෙනෙක්. ඒත් ඔබ වහන්සේ දවල් සැතපෙනවද? ඊට පස්සේ කියනවා ඔව් අග්ගිවේශන මට මතකයි. පායන කාලේ අන්තිම මාසයේදී පිණ්ඩපාත කරගෙන දාන වෙනඳුවට පස්සේ දෙපොට සිවුර හතරට නමලා සකස් කරගත් ආසනිය මත දකුණු ඇලියට හැරිලා චීනුවණින් ටිකක් සැතපෙනවා මට මතකම හිම සැතපෙලා තියෙනවා. බවක් ගෞතමයන් වහන්සේ සමන බ්‍රාහ්මණෝ රෝයි කියන්නේ නිදා ගන්නවා කියන්නේ මුලාවටපත් වුණා කියන එකනේ. ඊට පස්සේ කියනවා නෑ අග්ගිවේශන කෙනෙක් ඔච්චරකින් මුලා නිදාගත්ත පමණින් මුලා වුණාද, ඇහැරලා ඉන්න නිසා මුලා වුණ ඇද්ද කියලා ඔහොම හොයන්න බෑ. පින්වත් අග්ගිවෙසන, ඔය මුලා වෙන්නේ කොහොමද නැත්තේ කොහොමද කියලා කියලා දෙන්න අහන්න පුළුවන්ද ස්වාමීනි කියලා දෙන්න? කියනවා පින්වත් අග්ගිවෙසන, යම් කෙනෙකුට සිත කිලිටු කරන ආශ්‍රව තියෙනවා නම්, දුක් විපාක ඇති, පීඩා ඇති, පුනර්භවය හදන, නැවත නැවත ඉපදීමත් ජරා මරණත් හදන ආශ්‍රව ප්‍රහීන වෙලා නැත්තම් ආනේ කිනාටයි මුලා වෙනවා කියන්නේ. හිතේ කෙලෙස් තියෙන එකට තමයි මුලා වුණා කියන්නේ. හිතේ කෙලෙස් නැත්තම් එයාට මුලා වෙන්නේ නැහැ කියනවා. මිසක්කම නිදා ගන්න එක නෙමෙයි. රහතන් වහන්සේලා මුළු ජීවිත කාලෙම නිදාගෙන හිටියා. උන්වහන්සේලාට මුලාවක් නැහැ. කෙලෙස් තියෙන සත්වයෝ මුළු ජීවිත කාලෙම ඇහැරිලා හිටියා. ඔවුන් මුලාවෙන් නිදහස් වෙන්නේ. පින්වත් අග්ගිවෙසන, ඒක මේ වගේ දෙයක්. තල් ගහක් කරටිය කැඩුනට පස්සේ ඒක ආයෙත් පැලවෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි සිත කිලිටු කරන ආශ්‍රව තියෙනවා නම් ඒ දුක් විපාක දෙන, පීඩා ලබා දෙන, පුනර්භව ඇති කරන, ජාති ජරා මරණ හටගන්න ඒවා සිඳිලා තල් ගහක් කරටිය වගේ කැඩිලා තියෙන්නේ. අභාවයට පත් වෙලා තියෙන, ආය කවදාවත් හටගන්නේ. ඊට පස්සේ සාච්චක කියනවා පුදුමයි, ආචාර්ය අම්බන්තේ අද්භූතම් බන්තේ, මේ බුදුරජාණන් වහන්සේ ඉස්තරහ කියන්නේ ආශ්චර්ය අද්භූතයි. නෑ නෑ ආග්ගිවෙසන එහෙම නෑ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. ආග්ගිවෙසන කියනවා, සාච්චක කියනවා, ස්වාමීන් ආශ්චර්යයි අද්භූතයි, ඔබ වහන්සේ මම මොනවද කියන්නේ කියන දේට අර්ථය ඉස්මතු කරනවා. මුවමල ලස්සන කාරුණිකයි, ඔබ වහන්සේ හරිම ලස්සන කෙනෙක්, ලස්සනට විස්තර කරන කෙනෙක්, හිත පැහැදෙනවා. ඔබ වහන්සේ නම් සම්මා සම්බුදු කෙනෙක් තමයි, බුදුරුවෝ තමයි. මට මතක් වෙන්නේ ශ්‍රමණ භවග්ගෞතමයන් වහන්සේ, මට මතක් වෙන්නේ පූර්ණ කාශ්‍යප ප්‍රතික මම ගියා පොඩ්ඩක් කතා කරන්න. එක වචනයයි ඇවි ඒ මනුස්සයා මාත්‍රික තරහ නම් දැන්නම ඉතින් එයාට කතා කරගන්න බැරුණා. රන් කාල ගෝට්ටියකින් ඉවරයි. ඊට පස්සේ මට හිතුණා මේ මං යන්න ඕන මක්කලී ගෝසාලත් එක්ක කතා කරන්න. දැන් මේ සාච්චකයා කී දිනෙක එක වාද කරලාද මේ බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ? සාච්චකට පුදුමයි, යන්න යන්න තරින් බයිනවා සාච්චකට. වෙන එකක් ඇදලා කතා කාල ගෝටියක් ඇදලා වරිව් ගහපියව පොල්ලකින් තීලා පන්න පේවා මේ සත්‍යකය කියලා තමයි රණ්ඩු වෙන්නේ. එහෙව් තැනක භාග්‍යවතුන් වහන්සේ පිපුණ නෙළුමක් වගේ වලාකුළු නැති ආසි සඳ මඳ වගේ, කිසි දුකක් නැති, කෙලෙස් නැති හිතෙන් අර්ථයෙන් ඉස්මතු කර කර මහා කරුණාවෙන් දහම් දේශනට සත්‍යකට එක අදහගන්න. සත්‍යකට හිතුණා කියනවා ස්වාමීනි ගෞතමයන් වහන්සේ මං කරුණ උස්සා ප්‍රශ්න කරද්දි ගෞතමයන් වහන්සේ හරි හොඳට ඒවා විස්තර කරලා දෙනකොට ඔය රත්තරම් පාට සම තව තවත් බබලනවා, මෝහ මණ්ඩල තව තවත් ලස්සන වෙනවා, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වගේම. එහෙනම් අපි දැන් යන්නම් කියලා පිටත් වුණා. හොඳයි මේ සත්‍යක මේ අග්ගිවෙසනෙක් යන්න කිව්වා. ඔහුගේ සංස්කාර තිබ්බේ බුදු කෙනෙක් ඉදිරියේ නිවන් දකින්න නෙවෙයි. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේ සමග කරපු දහන් සාකච්ඡා පස්සේ කාල විපාක දුන්නා. අවුරුදු 200 ගානකට පස්සේ ලංකාව උපදුණා. කළු බුත්තරක් ඉදිරියේ ඇමෙති පවුලක් ඉපදුණා. පැවිදි වෙනවා. ඒ උත්තමයා තමයි කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ. කළුවර දාක කළු දියපොකුණේ කළු තිඹිරි ගහක් යට කළු ගල් ආසනේ කාලකාරාම සූත්‍රයේ එයක් කියලා කළු බුදුගුණ කිවි මේ සත්‍යය. මේ දැකලා තමයි සාත්‍රණ සිද්ධාන්ත සම් බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි, භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ බෝධිසත් කිස්රැවුල් බෑ බාල කසාවත දරාගත් මොහොතේ පටන් සැප වේදනාවකින් දුක් වේදනාවකින් හිත යට වෙලා නැහැ. දහම් දේශනා කරනකොට මේ අයට වැටහේවා කියන කරුණාවෙන් ජීවිත අවබෝධිත දහම් දේශනාව. දේශනා විරිච්ච ගම සමාධියට සමාදින. මිනිසුන් හිතෙන්නේ මටමයි බලකෙව. මටමයි බුද්ධ කාලේ කොහොමද ඉන්නේද? ඒ ශාස්ත්‍ර නාසිකේ මොහොමඩ ලැබියස මේ වගේ රම් පැහැෙන් බැබිලි බැබිලි. ඒ ධර්මයේ දේශනා කරන ටිප්පින් වන්තේව. ඒ ධර්ම කෙසේ අවබෝධ කරන්නට ඇතිද? කියන්න තියෙන පින්වත් ආශ්චර්යයි. පහදින්න බුදුරජාණන් වහන්සේ. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු. මගේ බුදුරජාණන් වහන්සේ මං සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. ආර්ය මා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතන්න. උතුම් තිසරණයෙන් තොර මොහොතක් එපා. තිසරණයේ නැති තැනක ඉපදෙන්නවත් එපා. මේ තිසරණයේ අහිමි වෙන්න එපා. භාග්‍යතුන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් යම් ධර්මයක් දේශනා කරා. ඒ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.